සමහර කට්ටිය ඉන්නවා කොටසක් ඉන්නවා තවම දන්නේ නැති කට්ටිය. කොටසක් ඉන්නවා දැනගෙනත් බිය නිසා නෝ සමාජ ප්‍රශ්න නිසා එන්නේ නැති කට්ටිය. මම ඒකින්ද දැන් මේ එදා තීන්දුවක් ගත්ත මම නියෝග කරා හැම පාසලකම උසස් පෙළ ළමයින්ගේ මේක කියන්නේ නැතුව සියලුම රෝග සඳහා රුධිර පරීක්ෂණ. ඒ වගේම විශ්වවිද්‍යාල හැම එකේම ශිෂ්‍යයින්ගේ රුධිර පරීක්ෂණ. එතකොට තුන මේ තරුණ සමාජ ක්‍රීඩා සමාජවල තියෙන කට්ටියට නොමිලේ රජය මගින් හැම එක්කෙනාම රුධිර මේ එකක් කරනවා. එතකොට ඒ අයට කියනවා අපි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න නම් මේ රුධිර පරීක්ෂණය සම්මත වෙලා අරගෙන තියෙන්න ඕනේ.